ඒ වටිනාකම තියෙන තාක්කල් රාගය නිරෝධ කරන්න බෑ. මේ ලෝකේ රාගය කිසිම කෙනෙකුට නිරෝධ කරන්න බෑ. ඒ කාන්තාවට දෙන වටිනාකම තියෙන තාක්කල්. පිළිකුල් භාවනාව කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ පිළිකුලෙන් එක දකින්න ඕනේ. දැන් ඉඳලා පාර යන හැමෝටම පිළිකුල් කරනවද? කමටාන හරියට තේරුම් ගත්තේ නැත්නම් ඕම එකක් තමයි වෙන්නේ. නිකන් යන මිනිසුන්ටකම අපාත කරනවා. කියන්නේ නැහැ මොකද? ඉතින් අපාත කරන එකට. පිළිකුල් කරනවා කියන එක, පිළිකුල් භාවනාව කියන එක එක මා ගාම්භීර එකක්. ඒක ගොඩක් බෝධිසත්වරු වඩන එකක්. පිළිකුල් කරනවා කියලා කියන්නේ අපාත කරනවා, නිඳා කරනවා කියන එක නෙමෙයි. එයාගේ වටිනාකමට පාර දෙනවා. දැන් මේක පිළිකුල් කරනවා කියලා මම මේක විසි කරන්නේ, මේක පරිභෝජන කරනවා, හොදනවා, පියදාන ලස්සනට තියාගන්න. හැබැයි මේක කැඩුනොත් කම්පා වෙන්නේ නැහැ. නැති වුනොත් කවුද මේක ගත්තේ කියලා හොයන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ වටිනාකමටයි පාර දෙන්නේ. ගෙදරට ස්වාමි පුරුෂයෙක් එනවා. එනකොට ඒ කාන්තාව නැහැ. තවත් අනියම් සම්බන්ධතාවයක් නිසා එයා ගිහිල්ලා. එයා කම්පා වෙලා දෙන්න මරන්න හදනවා නේද? ඒ කියන්නේ එයා වටිනාකම නඩත්තු කරනවා. ගෙදරට ඇවිල්ලා බලනකොට කාන්තාව ගිහිල්ලා. අනියම් සම්බන්ධයක්. අනේ පව් මේ මිනිස්සයා යන ගම මේ රෙදි ටික අරන් ගියේ නෑනේ. දැන් රෙදි ගන්න එපා, සල්ලි දීලා අනවශ්‍ය වීදමක් එයා ගැන්දුන. ඉතින් අපට අඳින්න බෑනේ. යනකොට මේ ටික අරන් ගියා නම් එයාට වීදම අඩුයිනේ. ඕම හිතනවා නම් එයා ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ එයා ඒ වටිනාකම නැසපු කෙනෙක්. නිරෝධ කරපු කෙනෙක්. ඔන්න ඔතනටයි එන්න ඕනේ. එහෙම නැත්නම් දකින දකින හැමෝම පිළිකුල් කර කර යන එක නෙවෙයි. එහෙම ගියාම ඒක මානසික ලෙඩක්. ඒ වටිනාකමට පාර දෙනවා. එතකොට තරුණ වුණත් වයසක වුණත් බඳපු කෙනෙක් නැති කෙනෙක් ප්‍රශ්නයක් නෑ. එයා සාමාන්‍ය විදිහට කතා කරනවා අපි. එයාට දෙන වටිනාකම සාමාන්‍ය මිනිසුන්ට දෙන වටිනාකමක් තමයි. විශේෂ වටිනාකමක් නෑ. දැන් බස් එකේ වාඩි වුණාම ළඟ වාඩි වෙන වයසක තාත්තා කෙනෙක් කවුරු මාම කෙනෙක්. අපර ප්‍රශ්නයක් නෑනේ. කතා කරගෙන යනවා. හැබැයි ඒ වගේම තරුණ කාන්තාවක් වාඩි වුණොත් අපිට මේ ලෝකෙ අමතක වෙනවානේ. බයින්න ඕන තැන අපිට බය වෙන්නේ නැහනේ. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ මේ වටිනාකම අපි තුල තියෙනවා. ඒ කියන්නේ මේ රාගය අපි තාම නඩත්තු කරනවා. මේ වටිනාකමයි නසන්න ඕනේ. මේ වටිනාකම අයින් කරන්න ඕනේ. මේ අයින් කරන්න පුළුවන් නම් ඉතුරු මොකවත් වඩන්න අවශ්‍ය නැහැ. තරුණ කාන්තාවක් ඒකාන්ත වශයෙන්ම වයසට යනවද නැද්ද? ඒක අපි එතනදී දකින්නේ. එයා එහෙමම ඉඳී කියලා හිතනවා. එහෙම ලස්සන අවුරුදු කුමාරිවරු, සමෘද්ධි අවුරුදු කුමාරිවරු එහෙම බැඳපු කට්ටිය ඉන්නවා. එක ළමයයි. එයාට එක ළමයි හම්බෙන්න ඕනේ. ඒ ක්වොලිටිය ගියා. ඊට පස්සේ අපටම තරහා එනවා. අනේ අපරාධේ මේ මනුස්සයා මොකටද බැඳගත්තේ කියලා. එහෙම තමයි ඒ කය. මිනිස්සු කියන්නේ එහෙම තමයි. ඒ යථාර්ථය දකින්නේ අපි. කිසිම කෙනෙක් ඒ විදිහට ඉන්නේ නැහැ. ලෝකෙ ඉන්න බෑ. දෙවනි ළමයා හම්බුණාට පස්සේ පා වෙනකොට ගෙදර යන මනුස්සයා අට වෙනකොට ලෑකන්දේ වාඩි වෙලා ඉන්නයි. ගෙදර යන්න හිතන්නේ නැහැ මනුස්සයා. ගෙදර යනවා කියන මරන්න ආවාගේ. ඒ ආදර කතා, උරතල් කතා මොකවත්ම නැහැ. කලකිරෙනවා. මේක තමයි ජීවිත ඇත්තම දේ. මේ ලෝකේ කසාද බඳලා සැයිමටපත් වෙච්ච කෙනෙක් නැහැ. අම්බ කරලා සැයිමටපත් වෙච්ච කෙනෙක් නැහැ. ඇයි? මොකද ඒකට හේතුව? එයා ඇයි අම්බ කරන්න කියලා එයා දන්නේ නැහැ. දැන් කසාද බඳින කෙනාගේ ඇයි බඳින්නේ කියලා අහන්න. එයා දන්නේ නැහැ. රාගෙ පිනවන්න. ආ කමන්නේ රාගෙ පිනවන්න නම් බඳින්න. පන්තිල් වලින් අපිට පුළුවන්නේ. කාමයේ වර්ධවාචිරින්නේ තාන හරි බඳින්න. අවුරුදු 60-70 වෙනකොට රාගෙ නැහනේ. ඉතගෙන ඉන්න බෑ, ඇවිදින්න බෑ, ඇරමිට යන. එතකොට රාගෙ නැහැ. එතකොට මේ කාන්තාවට මොකද්ද කරන්නේ? එහෙනම් කාන්තාව අවශ්‍ය නැහැ. එහෙනම් එදාට අවශ්‍ය නැත්නම් හදයි අවශ්‍ය. ඕම අර තමන්ගේ ප්‍රශ්න ටික ඔක්කොම ආගෙන ආගෙන ගියොත් එයාටම තේරෙනවා මේ බඳිනවා එම නැත්නම් කාන්තාවක් ඇතුරු කරනවා කියන්නේ ඇයි කියලා එයාට දන්නේ නැහැ. කෑම ඔයලා දෙන්න. ඒතර කඩේ කෑම තියෙනවානේ. රෙදි හොදලා දෙන්න. වොෂින් මැෂින් එකක් ගත්තම් ප්‍රශ්නේ විසඳෙනවානේ. බලන්න මේ හැම එකටම සොලුෂන් දීගෙන දීගෙන බලනකොට ඇයි බඳින්නේ කියලා එයා දන්නෙත් නැහැ. හැබැයි බඳිනවා. ඇත්තටම මිනිසත් භවයේ දුර්ලභ එකක්නේ. අපි මිනිසත් භවයේ මොනවද කරන්න ඕනේ? ඒ දුර්ලභම එකක්නේ කරන්න ඕනේ. මේක දුර්ලභව හම්බෙච්ච අවස්ථාවක්. එහෙනම් තවත් අති දුර්ලභ එකක් තමයි කරන්න ඕනේ. ඒක තමයි පිරිනිවන් පාන එක, රහත් වෙන එක. අපි අපේ මිනිසත් භවයට අවශ්‍ය දෙයක් නෙමෙයි මේ කරගන්නේ. ගෙවල් හදනවා, අම්බ කරනවා, කසාද බඳිනවා, දරුවෝ හදනවා, පෝසත් වෙනවා, අධ්‍යාපන ලැබනවා, උපාධි ගන්නවා, මැරෙනකොට ඔක්කොම ඉවරනේ. දැන් ගිය භවයක කරේ නැද්ද? ඊට කලින් භවයේ කරේ නැද්ද? හැමදාම මේ වයසට ගිය අවුරුදු 80-70 අර මැරෙන්න මිනිස්සු නෙමෙයි කසාද බඳින්නේ. මේ වගේම තරුණ කට්ටිය තමයි බැඳේ. මේ වගේම හොඳ ඩිසයින් වලට තමයි ගෙවල් හදුවේ. මේ වගේම ඉගෙන ගත කො ඒවා. මොකවත් නැහැ. අදත් මෙතන ඉපදිලා toy ටිකම තමයි කරන්නේ. එටත් නැවත ඉපදිලා toy ටිකම තමයි කරන්නේ. අපිට මේකේ යථාර්ථය තාම තේරුන්නේ නැහැ. මිනිස්සු වෙලා ඉපදෙන්නේ කසාද බඳින්න නෙමෙයි, ඉගෙන ගන්න නෙමෙයි, ගෙවල් හදන්න නෙමෙයි. ඒගොල්ලෝ ඉපදෙන්නේ රහත් වෙන්න. ඒ උප්පත්ති ලැබෙන්නේ රහත් වෙන. ඒක නිසා තමයි කිසිම දෙයකින් සෑහීමටපත් වෙන්නේ නැත්තේ. ජීවිතේ පුදන්න අම්මා තාත්තට විරුද්ධ වෙලා මුළු ඥාති ඔක්කොම තරහා කරගෙන කසාද බඳිනව නේද පෙම් බැඳිලා. බැඳලා සතියකින් පාර යනකොට තවත් මිනිස්සෙක් කන එයා දිහා බලාගෙන ඉන්නවා. එයාත් දන්නවා මේ මිනිස්සයා ආදියා බලන්නේ රාගෙන් කියලා. ඇයි ඒක සංසිඳුම් නැත්තේ? අම්මා තාත්තත් එක්ක තරහා වෙලා මුළු ජීවිතේට වඩා පෙම් කරලා බැඳ නම් තව කෙනෙක් බලන්න අවශ්‍ය නැහැ නේ. සෑහීමටපත් වෙන්න එපා. ඇයි සෑහීමටපත් වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ මේ මිනිස්සිට මේ ලෝකේ කිසිම දෙයකින් සෑහීමටපත් වෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තියෙන් විතරයි සෑහීමටපත් වෙන්නේ. මේක අපි තේරුම් ගත්තේ නැහැ. හැමතැනම තියෙන ලෝකේ දුක. දුක් විඳින මිනිස්සු ඒක දන්නේ නැහැ. මාළුවා දන්නවද මම තෙමිලා ඉන්නවයි කියලා? නැහැ. මාළුවා ඒක දන්නේ නැහැ. තෙමුණා කියන්නේ මොනවද කියන එකවත් එයා දන්නේ නැහැ. ඇයි? ඉපදිච්ච දවසේ ඉඳලා එතන ඉන්නේ. අපි කියනවා මාළුවා තෙමිලා ඉන්නේ කියලා. එයා ඉනා වෙනවා. තෙමුණා කියන්නේ මොනවද? එයා ඒක දන්නේ නැහැ. හැබැයි වේලිච්ච මිනිස්සෙක් ඇඟට පොඩ්ඩක් වතුර දැම්මම මරණ්ඩ වගේ තරහා යනවා. වතුර අල්ලන ගම ඉමින්තරයාගේ ඇඟට පොඩ්ඩක් අල්ලලා බලන්න. තමට ගලෙන් ගාන්න ඉඩ අපට. ඇයි? තෙමෙනවා කියන එක එයා දන්නවා. ඇයි? එයා වේලිලා ඉන්න නිසා. ඉපදිච්ච දවසේ ඉඳලාම දුක් විඳින නිසා. ඒ දුක තුළම ජීවත් වෙන නිසා අපිට දුක අඳුර ගන්න බැහැ. එහෙම ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නැත්නම් හැරිච්චරිච් හැමහතෙම දුක තියෙන්නේ. දුක හඳුර ගන්න නැහැ අපි. සිතවිල්ලක් එන්නේ නැතුව රාගය කට ගන්න නැහැ. සිතවිල්ලක් එන්නේ නැතුව ලෝභය අට ගන්නෙත් නැහැ. සිතවිල්ල කට ගන්න නැතුව ද්වේෂය කට ගන්නෙත් නැහැ. එහෙනම් ඒ සිතවිල්ල අට නොගත්තොත් ඒකෙන් ලෝභ දේශම නැහැ නේ. එහෙනම් සම්මා සිතවිල්ලෙන් ඒ සම්මා සතියෙන් සම්මා සමාධියෙන් ඉන්න මම දක්ෂ නැහැ. ඒ නිසා තමයි ලෝභ දේශමෝහ මන් තුළ රජ කරන්නේ. මන් නිතරම සම්මා සතියේ ඉන්න ඕනේ. යහපත් දේවල් කල්පනා කරන්න ඕනේ. යහපත් දේවල් එක්ක ජීවත් වෙන්න ඕනේ. නිතරම ඒවා මෙනෙහි කරන්න ඕනේ. යහපත් දේවල් තුලම නම් මන් ජීවත් වෙන්නේ. මගේ සිත පවතින්නේ යහපත් දේවල් එක්ක නම්. අයහපත් දේවල් එන්න විදියක් නැහැ. අපේ ඇස් දෙකට අපි පෙන්වන්න ඕනේ යහපත් දේවල්. නමුත් අපි පෙන්වන්නේ අයහපත් දේවල්. අපේ කන් වලට ඇහෙන්න ඕනේ යහපත් දේවල්. නමුත් අපි සවන් දෙන්න හරීම කැමැති අයහපත් දේවල්. සින්දු ඇව්වා මතකෙ තිනව නේද? පිචර එකක් බැලුවා මතකෙ තිනව නේද? තුන් සූත්‍රය අහලා බලන්න. එක පදයක්වත් මතක නැහැනේ. තුන් සූත්‍රය හොඳට කම් පුරාගෙන උන්ට පිරිත සවන් දීලා ගාතාවක් දෙකක් කියන්නක බලමු. එක වචනයක් කියා ගන්න බෑනේ. ඇයි? ඒකට කැමැති නැහැ. කැමැත්ත අඩුයි. කැමැත්ත අඩු නිසා ඒක ඇයෙන්නේ. කැමැත්ත වැඩි නම් උන්ටට හැයෙනවා. ගොඩක් මේ කැමැත්ත නැති නිසාමත් මතකෙ හිටින්නේ අපට. අද ඇදිවේ නැත්තම් කවදද දඩන්නේ ඕවා? සංසාරෙ මෙච්චර කාලයක් ඇවිල්ලා තාම හදාගෙන නැහැ නේ මොකවත්. දවසකට එක හඩුවක් හරි හදන්න පුළුවන් නම්, දවසකට එක ගුණයක් හරි පුරන්න පුළුවන් නම්, එයා මේ ලෝකේ ගොඩක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. පැය 24ට එක ගුණයක් අපිට වඩා ගන්න බෑනේ. පැය 24ට එක හඩුවක් හදා ගන්නත් බෑනේ. හැබැයි දුර්වලකම් අසත්පුරුෂකම් 100ක් විතර කරනවනේ දවසකට. කොච්චර කරනවද? ඒ කියන්නේ අපි පැවැත්මට ඉපදෙන්න දුක් විඳින්න ඕන තරම් දේවල් කරන්න කැමති. ඉපදීම නවත්තන්න, සසරෙන් එතර වෙන්න, දුක නිවා ගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒවා තමයි අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු දුර්වලකම්. කොච්චරම්බ කරත් වැඩක් නැහැ, තියලා යන්න වෙනවා. මැරෙන්නේ නැහැ කියලා කිසිම වෛද්‍යවරයෙකුට තාත්තිකයක් දෙන්න බෑ. ඒක එයා කියන එයත් මැරෙනවා කියලා. එහෙනම් මැරෙන එක ස්ථිරයි. මැරෙන්න කලින් අවශ්‍ය දේ කරගන්න ඕනේ. මැරෙන මොහොත අපට සන්තෝෂයි එතකොට. මම මොනරි වැඩක් කරගත්තා මං වෙනුවෙන් කියලා. නැත්තම් මේ මුදලට පීඩ වෙන්න බෑ. අන්තපුරයේක භාර්යාවරු හිටියත් පීඩ වෙන්න බෑ. දරුවෝ 20ක් හිටියත් පීඩ වෙන්න බෑ. උපාධි 20ක් එල්ලලා තිබුණා සාතික බිත්තියේ කිසිම උපාධියකට පීඩ වෙන්නත් බෑ. මරණය කිසිම කෙනෙකුට නවත්තන්නත් බෑ. අපි මේ ගත කරන හැම මොහොතෙම අපේ මිනිස්සුත් භවයේ ශේ වෙනවා. අර සබන් ඕදණ්ඩ ඕදණ්ඩ ගෙවෙනවා වගේ ඉවර වෙනවා වගේ අපේ මිනිස්සුත් භවය ඉවර වෙනවා. මේ ගත කරන හැම මොහොතෙම මිනිස්සුත් භවය ඉවර වෙනවා. අපි ඒව එකක්වත් නිවැරදි කරගන්නේ. නිවැරදි කරගන්න. මේක තමයි අපේ බුද්ධ ශාසනය අපි පිරිනිවන් පාන්නේ. එහෙම අදිස්ථානයක් අපට තියෙන්න ඕනේ. මේ මිනිස්සුත් භවයේ වැඩ ඉවර කරනවා කියලා. මේ පාර යන කාන්තාව දිහා බලලම් නිකන් ඉපදිලා දුක් විඳිනට වඩා හොඳ නැද්ද? ආක බලගෙන යන එක. නිකන් ඔයේ යන මිනිස්සුන්ගේ දුර්වලකම් අඩුපාඩු වලට පලිගන්න එකට වඩා හොඳ නැද්ද? ඒ මිනිස්සුන්ට සමාව දීලා අමතක කරන එක. නිකන් ওই ප්ලාස්ටික් කැලි යකඩ කැලි අරන් ගොඩ ගන්න උඩට හොඳ නැද්ද? ඒවා අස් කරලා දාල නිරෝධගෙන එක. මේක තමයි ලෝභ දේශ මොහ වල යථාර්ථය. යථාර්ථය. කාන්තාවරු ගැන මම අවතක්සේරු කරනව නෙමෙයි. මාව මේ ලෝකෙට බී කරුවෙත් අම්මා කෙනෙක්. එයා කාන්තාවක්. එහෙම තරාව පුද්ගලිකව නෑ. නමුත් ඇත්ත අම්මා උනා කියන්න එපාය. අම්මා තාත්තට විරුද්ධව යම් කිසි කෙනෙක් කෙනෙකුට පෙම් බඳිනවයි කියලා කියන්නේ එහෙනම් අවුරුදු 20ක් 25ක් අතර කණ්ඩ බොණ්ඩ දීලා උගන්නලා මේ තරම් ආරක්ෂා කරපු අම්මා තාත්තා දාලා එනවයි කියලා කියන්නේ මේ පාර යන කෙනාට පෙම් බැඳිච්ච කෙනාට දාලා යන කොච්චර ලවකයිද ඒක එයාට තේරෙන්නේ නැහැ ඒ නිසානේ කැන්දන් යන්නේ ඒක නිසා කැන්දන් යනවා එයාට ඒක තේරෙන්නේ නැහැ අම්මා තාත්තා දාලා එන මෙයා මගේ යාළුවෙට පෙම් බැඳිලා තව කෙනෙකුට පෙම් බැඳිලා මාව දාලා යන්න මේම ඇපිල්ලම් ගන්න මොහොතක් ඇති තප්පර දෙකක් ඇති ඒ තරම් යා දුර්වල කෙනෙක් ඒක යාට තේරෙන්නේ නැහැ. ගෙදරට එන යාළුවෙක් එක්ක පෙම් බැඳලා ගියාට පස්සේ යාට ඒක තේරෙන්නේ. මොකද කොච්චර දුර්වලද කියලා. ඇත්ත කතාව ඕක. අද ලෝකේ කවුරුත් කාටවත් විශ්වාස නැහැ. අපිට අපිවත් විශ්වාස නැහැ. එහෙම නෙමෙයිද? අපිට අපිවත් විශ්වාස නැහැ. ඇයි අපිට මාර්ගඵලයක් නැහැ. අපට වැරදෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. වැරදෙන්න පුළුවන්. අපිට අපිවත් විශ්වාස නැහැ. දරුවෝ ලොකු වෙලා අපට පීත වෙයි අපිව බලාගන්නේ මොන වතුර ටිකක් තියලා දෙයි කියලා පිටනවා එහෙම තමයි දරුවෝ හදන්නේ. හැබැයි එහෙම කරපු දරුවෙක් ලෝකෙ හොයන්න නැහැනේ. එයාට අවුරුදු 8 20 වෙනකොට එයාගේ සාකාරිය, එයාගේ ජීවිතය, එයාගේ ගෙවල් දොරවල් එහෙම එකක් නෑ එයාගේ ඔළුවට එන්නේ. ඇයි ඒ අම්මා තාත්තා තේමන හිතුවේ? එයාගේ ජාන ඉතින් ඒක සාධාරණයි නේ. එයා එහෙම හිතන එක. එහෙම හිතනවා නම් ලෝකෙ හැමෝම ඒ කියන මාළු මඩම් වැඩිහිටි නිවාසවල හැදෙන්නේ නැහැ. අද මෙච්චර වැඩිහිටි නිවාසවල ඇදලා තින්නේ එහෙම හිතනව හඳුන් නිසා තරුණව ඉන්න ඒ ලස්සනට ඉන්න සියලුම කෙනා කවදාරි දවසක අවලස්සන වෙනවා වයසට යනවා ඒ දකින තරුණ රූපයත් එක්කම ඒ කිරියම්මත් දකින්න පුළුවන් නම් රාගය අතුරුදා රාගයට එතන පවතින්න බෑයි අර වටිනාකම නැ මම පොඩි කාලේ මගේ කාමරේ පින්තූර දෙකක් ගාලා තින්න එකක් ලස්සන ගෑනු කෙනෙක්ගේ රූපයක් ගෑනු ළමෙන්ගේ රූපයක් අවුරුදු 16ක් 17ක් විතර ඇති ලස්සන රූපයක් ඒක මම හිතන මල්වර වීමේ ප්‍රීතියට ගත්ත පින්තූරයක් ඒක මෙයා පැත්තේ තිබුණා මේ මූණ වල රැලි වෙලා කොණ්ඩේ පැවිලා නිකන් දැක්කම ජීවිතෙත් එක කලකින වයසක රූපයක් ඒක ගාලා තිබ්බ ඉතින් මම ගොඩාක් කැමති නෑ වයසක රූපෙට මේ ඇයි ඒ වයසක රූපය මට ටිකක් හොඳට තේරුම් ආපු ගමන් මම අවුරුදු 3 විතර මම ඇහුවා මේ දෙක කවුද කියලා. එතකොට සීයා මට කියනවා මේ තමයි කිරියම්මා තරුණ කාලේ පුතා. මේ තමයි කිරියම්මා දැන් ඉන්නේ කෙනා කියලා. එතකොට මම සීයාගෙන් ඇහුවා එතකොට මමත් වයසට යනවාද කියලා. ඔව් පුතා. පුතා වයසට යනවා කියන එක පුතාට මට කිව්වට පුතාට තේරෙන්නේ ඒ නිසා තමයි මේක පුංචි කාලේ පුතා පොඩියට ඉන්න කාලේ මම මේක එල්ලලා තිබ්බේ. පුතා කවදාද මේ ප්‍රශ්නේ මගෙන් අහනවා කියලා මම දන්නවා. මේ විතපෝ කට්ටිය මේම වෙනවා පුතා මේ ලෝකේ මොකවත් පවතින්නේ නැහැ. ඒක අර පොඩි කාලේ ඉඳලා අවුරුදු 2 3ක් මේක දැකලා පුරුදු වෙච්ච නිසා මට එන්න දකින්නකොට එයාම කිරියම වතින්නත් පේනවා. දෙකක් වෙනවා මට. කිසිම කෙනෙක් දැන් මේ පාසකමත් එක දුව බලනකොටත් එයා වයසට ගියාට පස්සේ ඉන්න රූපේ මට හොඳට පේනවා. හොඳට පේනවා. මට ඕන ඇඳලා දෙන්න පුළුවන්. මේම තමයි මේ වයසට ගියාම ඉන්නේ කියලා. අයියා රූපෙම ඇවිල්ලා පේනවා. මේ ලෝකේ මොකවත් පවතින්නේ නැහැ. ඒම දකින්න පුළුවන් නම් එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා මේ භවයේ පිරිනුවම් පාන කෙනෙක්. එයාට කෙලෙස් හැදෙන්නේ නැහැ. ඒක පස්සේ මම පුරුදු කළා ඒ හම්බෙන හැම අලුත් භාණ්ඩයක්ම පරණ වෙනවා. කැඩිලා යනවා. ක්‍රියා විරහිත වෙනවා. අලුත් අලුත් මාදිලියාව මේක අතේ තියන්න යන්න බෑ. අපට ලැජ්ජයි. ඒ කාලේ සෙල්ටල් කියලා එකක් ආවනේ ලස්සයක් විතර gadol කැටයක් විතර. ඒක අරගෙන මිනිස්සු නිකන් ගාම්බිරෝ යන්නේ පාරේ. දැන් ඒක ගෙවල් වල තියාගන්නෙත් නැහැ ලැජ්ජයි. දැන් ඒක අරගෙන යන්න කියනකො පාරේ මිනිස්සු ආදීනි කාරණේ කෞතුකාගාර වස්තුවක් වාගේ බලන්නේ. ඇයි මේ මිනිස්සු කෞතුක වස්තුවක්? ලැජ්ජයි. මේ ලෝකෙ හැමදේම එහෙම තමයි. කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. ඇයි අස්ථිර ලෝකයේ තුල ස්ථිරකමක් අපි ගොඩනගන්නේ? පවත්වන්නේ අපේ දුර්වලකමක් නේ. අපි අඩුවක් නේ. ඒව નિවැරදි කරගන්න ඕනේ. මිනිසත් බව ලැබුණේ කවුරු වෙනුවෙන්වත් ජීවත් වෙන්න නෙමෙයි. මේක මගේ ප්‍රතිපත්තිය. ඒක බුදුහාමර කිව්වද නැද්ද දන්නේ මගේ ප්‍රතිපත්තිය. මිනිසත් බවේ ලැබුණේ මං වෙනුවෙන් මට ජීවත් වෙන්න. ඒ නිසා මගේ ගුණධර්ම වඩන්න, මගේ අඩුපාඩු නිවැරදි කරන්න, මගේ මිනිසත් භවයේ අපත් කරන්න, සංසාරය මගේ පැවැත්ම නිරෝධ කරන්න, මාර්ගඵල නිවන් අවබෝධ කරන්න, ඒවා වඩන්න මං වෙනුවෙන් තමයි මම වෙලා තියෙන්නේ. එහෙම නැතුව රස්සාවෙන්ෙන් අවුරුදු 55ක් ගෙවන්නවත් කවුරුදෝ හදපු ගෑනු ළමයාට එයාට කන්න බොන්න දෙන්න බැරුව එයා මට පවරුවන් පස්සේ මෙයාට අවුරුදු 25ක් අම්බ කරලා කන්න බොන්න දෙන්නවත් නෙමෙයි මිනිසක් බව අම්බුනේ. ඒක පුංචි කාලේ ඉඳලා මගේ සංකල්පේ. ඒක හැමෝම පිළිගන්න කියලා මං කියන්නේ නැහැ. ඒක වෙනස් කරගත්තට කමක් නැහැ. මගේ සංකල්පේ ඒක. මිනිසක් බව ලැබෙන්නේ කෙනෙකුට එයා වෙනුවෙන් ජීවත් වෙන්න. ඇයි මේ ලෝකේ අපිට කාටවත් පීඩ වෙන්න බෑනේ? මේ උපාසක මාතෙක ඔළුවක ඇක්ක මට ගන්න පුළුවන්ද? ඒ මෑණියන්ගේ ප්‍රසූත වේදනාව උපාසක මාතෙට ගන්න පුළුවන්ද? කංක ඇක්කම දත් ඇක්කම කාටවත් ගන්න බෑනේ. කාටවත් පීඩ වෙන්න බෑ ලෝකේ. මේ ලෝකේ අපට පීඩ වෙන්න කිසිම කෙනෙකුත් නැහැ. අපිට අපිමයි පීඩ වෙන්න ඕනේ. අපේ අඩුව වෙන කෙනෙකුට හදන්නත් බෑ. ඒකත් අපිමයි හදාගන්න. ඒකට අපිට ආයුෂ අවශ්‍යයි. ඒක තව කෙනෙකුට කැප කරනට වඩා අපි වෙනුවෙන් අපි කැප කරලා ඒක නිවැරදි කරගන්න ඕනේ. එහෙම නැත්නම් පසු කාලිනුම් ගොඩාක් දුක් වෙන්න වෙනවා. ජීවිතේ වටිනාම කාලේ වෙන කෙනෙකුට අපි දීලා තියෙන අවුරුදු 25 30ක් විතර වෙන කෙනෙකුට දීලා ඒකල වෙනුවෙන් රාදවල අම්බ කරලා පෝෂණය කරලා අන්තිම වයසට ගිහලා මාළු මඩුමේ වාඩි වෙලා කල්පනා කරන අපි වෙනුවෙන් වැඩ කරන කාලයකුත් නැහැ. අපි වෙනුවෙන් පීඩ වෙන කෙනෙකුත් නැහැ. දිසාපතිවරුන්ගේ දරුවෝ, දිසාපති දරුවෝ උන්ටට ඉන්නවා. දොස්තර දරුවෝ උන්ටට ඉන්නවා. අම්මා තාත්තා කොහෙද කියලා කිව්වම හරියට උත්තරයක් දෙන්නේ නැහැ. වැඩිහිටි නිවාසෙම මාසෙ මාසෙ චෙක් එක යවනවා. ඕක තමයි දෙමව්පියන්ට වෙලා තියෙන ඇත්ත තත්ත්වේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට එහෙම වෙන බව. කාන්තාව විවාහ වෙච්ච දවසේ ඉඳලා හරි ආදරේ ස්වාමි පුරුෂයාට. දරුවෝ ලොකු වෙනකම්. දරුවෝ ඕලෙවල් ලෙවල් කරාට පස්සේ දරුවන්ට ආදරේ. ඇයි හේතුව? ඊට පස්සේ යාට අම්බ කරනවානේ. මම පැන්තන් යනවානේ. ඊට පස්සේ මෑගේ වැඩක් නැහැ. මම අවලංගු කාසියක්නේ. දරුවන්ට ආදරේ, ඒගොල්ලන්ගේ මේ බිරින්දාවරුන්ට ආදරේ. ඇයි ඒ අම්මා? එයා දන්නවා ඊට පස්සේ මගේ ජීවිතේ ඊටු ටික ගෙවන්න තියෙන මෙතන. මේගොල්ලත් එක්ක හොඳට හිටියේ නැත්නම් ඒක ටික කෙරෙන්න බෑ. අම්ම ගෙදරම බලන්නකෝ. ඒ තරුණ ළමයින්ට අම්මා හරි ආදරේනේ. තාත්තට ඒ කට්ටිය කවුරු කැමති නැහැ. හරි දක්ෂයි. ඒ හැම පාඩමක්ම විඳලා නෙමෙයි අපි දැනගන්න තියෙන්නේ, බලලා දැනගන්න ඕනේ. ඇයි එතෙන්ද කියලා විඳලා දැනගන්න. ඒත දවස අපට ස්ථිර නැහැ. ඒත ඉර උදා වෙයිද, ඒත මට පණ තියෙයිද මම දන්නේ නැහැ. මම නොදන්න ඒත ගැන මම හීනම වුණා. අම්බේ චද දවසේ ජීවත් වෙන්න මම අමතක කරනවානේ. අද දවසේ මට අම්බෙලා තිනේ, ඉර උදා වෙලා තිනා මට. අද ජීවත් වෙන්න මට අමතකයි. මං ඒ ගැන කල්පනා කරන්නේ අම්බෙච්ච නැති ඒත දවස නිර්මාණය කරන්න, ගෙවල් හදන්න, අධ්‍යාපනය ලබන්න, උසස්යෙන් ගන්න ඒත ගැන මං කල්පනා කරනවා. හැමදාම එහෙම. දැන් ඒත උදා වුණාම ඒත දවස ගැන කල්පනා කරන්නේ, අනිද්ද ගැන මං කල්පනා කරනවා. අන්තිමට බලනකොට එයා කවදාවත් එයාට ලැබිච්ච මිනිසක් බව එයා ජීවත් වෙලා නැහැ. එයා අනාගතයක් ගැන තමයි හිතලා තින්නේ. එයාගේ ජීවිතය ජීවත් වෙලා නැහැ. ජීවත් වෙන්නේ නැතුවම ඒක එක්ස්පයර් වෙලා කල්ලිකුත් වෙලා. අද ගොඩාක් මිනිස්සුගේ ජීවිත කල්ලිකුත් වෙලා. මිනිස්සු තාගෙන පිටි පැකට් එකට සීනි කිලෝ එකකට තමයි කල්ලිකුත් වෙන්නේ කියලා නෑ. මිනිසුන්ටත් එක්ස්පයර් වෙලා, මිනිසුත් කල්ලිකුත් වෙලා. කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහනේ. කවුද යම්කිසි කෙනෙක් වර්තමානයේ අඳුනගන්නේ? වර්තමාන මොහොත තුළ ජීවත් වෙන්න දක්ෂ වෙන්නේ එයා විතරලු. ජීවිතය හරියට ජීවත් වෙන්නේ අනිත් ඔක්කොම ජීවත් වෙන්නේ නැතුවම මිනිසත් භවයේ කල්ලිකුත් කරනවා. ඊනමවාගෙන ඉන්නවා. ලබන අවුරුද්ද ගැන 55න් පස්සේ පෙන්ෂන් හම් වෙනවා නේ. පෙන්ෂන් එකෙන් කරන වැඩ පිළිගෙන ඉතාවෙන ඉන්නවා. මේ දැන් පඩියක් හම් වෙනවා. ඒක පෙන්ෂන් එකට වඩා ලොකු ගාණක්. හැබැයි මේකෙන් ජීවත් වෙන්නේ නැහැ. පෙන්ෂන් ගියාට පස්සේ හම් වෙන එක ගැන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔහොම ගොඩාක් කට්ටියට වැරදිලා. උඹට ඉතලා බලලා සුදුසු තීරණයක් ගන්න. බුදුන් සරණ ගියේ නැත්තම් අවසාන මොහොතේ මැරෙන මොහොතේ දරුවා අයින් වෙලා, භාර්යාව අයින් වෙලා, ගෙවල් දොරවල් අයින් වෙලා, රත්තාව අයින් වෙලා, බැංකුවේ තියෙන සල්ලි තියෙනවා ගන්න බෑ. ඒ හැමදේම අයින් වෙලා දැන් මට කාත් කවුරුත් නැතුව දැන් මම මැරෙනවා කියන මොහොතේ ගොඩාක් කම්පා වෙනවා අපි. ගොඩාක් දුක් වෙනවා. ඇයි අපෙත් එක්ක ඉන්න ආර්යවරුත් නැහැ. ගිය මිනිස්සුත් නැහැ. කවුරුත් මන තනි වෙලා. ඕක ගොඩාක් කට්ටිට වෙලා තියෙනවා. අපේ මරණයේදී අපෙත් එක්ක ඉන්න කෙනෙක් නැහැ. කොච්චර ආදරේ කියලා බඩ කපලා බොක්කෙන් බත් දුන්නත් අපේ මිනි පෙට්ටිය අපෙත් එක්ක බෝම දාණේ වෙන්න කිසිම කෙනෙක් නැහැ. මගේ තාත්තේ කියලා ඇඟේ ඉල්ලිලා හිටපු එක දරුවෙක්වත් කියන්නේ මාවත් පෙට්ටියේ දාලා වාන්න තාත්තා තනියෙන් ඉන්නේ. පස් දාලා වැවුවම කරුවලයි. තාත්තාත් එක්ක මං ඉන්න ඕනේ ළඟ තනියට. එහෙම කියන දරුවෙක් ඉන්නවද? තුන් මාසේ දාණේ දෙන්න කලින් වෙන කෙනෙක්ව කසාද බඳින බිරිඳවරු මම දැකලා තියෙනවා. කොහොමද මේ තුන් මාසේ දානෙට කලින් මෙයා ගියේ කෙනකොට මිනිහේ ගෙදර තියෙද්දි මල ගෙදරට ආපු මිනිසුන්ගෙන් කෙනෙක් ඒ පෙම් බැඳිලා තියෙන්නේ. කෝ ඒ ස්ථීර භාවය. කෝ පතිවත. කෝ විශ්වාසවන්තකම. ආදරේ ආදරේ කියන කට්ටියට ඔක්කොම කට්ටිය අයින් වෙලා මිනිහ තියන්නක ගෙදර දවස් තුනක් විතර තනියට. බිරින්දා ජනෙලෙන් පරන අදුවන්නේ. ගෙදර ඉන්නේ. Taman e swami purthi yanne bayena tinna puluwan. Merila ne. E anaturak karanne ne. පෙරේතේ කියලා භූතේ කියලා යක්ෂයෙක් කියලා හිටියත් ඕල්මනක් කියලා හිටියත් තමන්ගේ ස්වාමි පුරුෂයානේ අනතුරක් කරන්නේ ඇයි ඉන්නේ නැත්තේ? පණ නැත්තම් බිරිය 24ක් ළඟ ඉන්නේ. ওই ටික අපට තේරුන්නේ නැහැ. අපට තේරෙන්නේ මේ යථාර්ථය කවුරු කියලා දෙන්නෙත් නැහනේ. මේ ටික හරියට තේරුම් ගත්ත කෙනෙකුට රාගය කියන ඒක නැහැ. එයා උපත්ින් බ්‍රහ්මචර්යා. ඇයි මේ යථාර්ථය තේරුම් ගත්ත කෙනෙකුට එහෙම අදහසක් එන්නෙම නැහැ. ඒ යථාර්ථයේ තේරු නොගත්තාමලු රාගය එන්නේ. රාගෙට එන්න පුළුවන්. රාග මාර දුවරුන්ට එන්න පුළුවන් අපේ සිතිවිලි වලට. ඇයි මේ යථාර්ථය අපි දැක්කේ නැහැ? පුරුදු කරන්න වඩන්න ඇති දෙයක් නැහැ ඕවා. ඒ සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රඥාවන්තය ලියපු කවි තියෙනවා ගුත්තිල කාව්‍ය. මම ඒක දැන් කියන්නේ. වාසක මාත් ඒ කවි ටික කියවලා බලන්න. ඒකේ තියෙන ඒ විස්තර ඔක්කොම. මිනිස් සිතක් යම් කිසි දෙයකින් සෑයීමටපත් වෙනවා නම් සැනසෙනවා නම් ඒක තමයි කළ යුත්තේ. මේ ලෝකේ කිසිම දෙයක මිනිසිත සෑයීමටපත් වෙන්නේ නැහනේ. රටේ ජනාධිපති වුණා සෑයීමටපත් වෙනවද නැහැ? ඊළඟ අවුරුදු පාවුනේ යාට. ඊළඟ අවුරුදු පාවුනේ. දැන් තුන් වතාවට පස්සේ දැන් ගන්න බෑනේ. ඒ හින්දා ජනාධිපතිනේ තවත් තල්ලු කර කර පස්සට දාගෙන කොහොමද තව අවුරුද්දක් හරි මාසයක් හරි වැඩිපුර ඉන්නව? සෑයීමටපත් වෙන්නේ නැහනේ. පරම්පරා 100කට වාඩි වෙලා කෑම කන්න සල්ලි තිබුණත් ඒ මිනිස් ආයතනේ වාන්නේ නැහනේ. තවත් වෙලඳන් කරනවනේ. තවත් එකතු කරන සෑයීමටපත් වෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් නම් එයා ගොඩක් පින්වන්තයි. මේක තේරිච්ච නැති නිසා අපි තේරල්ලට දුවනවා. හැමෝම කාර් ගත්තයි කියලා අපි කාර් එකක් ගන්න උත්සාහ කරනවා. සල්ලි එකතු කරනවා. පිනක් දානවා. කොහමද ලීඩ් කළා වාහනයක් ගේනවා. අපි දන්නේ ඇයි මම කාර් එකක් ගත්තේ කියලා. හැමෝම කියනෝනේ. පොඩි ෆෝන් එකක් විකුණලා තවත් කීයක් කර ණය වෙලා ලීඩ් කරලා හරි බැංකුවට මේ ඉඩම ඔප්පුව තියලා හරි අයිෆෝන් එකක් ගන්නවා. ලස්ස දෙකක් දීලා. ඇයි මම iPhone එකක් ගත්තේ කියලා මම දන්නෙත් නෑ. ඇයි හැමෝම තියාගෙන ඉන්නෝනේ? එතකොට මං ජීවත් වෙලා තියෙන අනුන් වෙනුවෙන්නේ. අනුන් වෙනුවෙන් මං වෙනුවෙන් මං ජීවත් වෙලා නැහැ නේ. මට ඕනේ එන කෝල් එක ගන්න නම් මම කතා කරක හැයෙන්න නේ. ඒක රුපියල් 800 ෆෝන් එකකින් කරන්න පුළුවන් නේ. එන මං ජීවත් වෙලා තියෙන කවුරු වෙනද? සමාජය වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ජීවත් වෙලා තියෙන මං වෙනුවෙන් මං ජීවත් වෙලා නැහැ. මං පාවිච්චි කරන්නේ මට ඕන දේවල් නෙමෙයි අනුන්ට ඕන දේවල්. මම මිලදීලා aran තින්නේ මට ඕන දේවල් නෙමෙයි අනුන්ට ඕන දේවල්. මගේ පරිසරය මං අදාගෙන තින්නේ මට ඕන විදියට නෙමෙයි අනුන්ට ඕන විදියට. මගේ ජීවිතේ මං වෙනුවෙන් මං ජීවත් වෙලා නැහැ. අන්තිම මොහොත වෙනක මං වෙනුවෙන් ජීවත් වෙලා නැහැ. රෝහලේ ඉන්නකොටත් ඒ දොස්තර මහත්තයාට නර්ස් තෝන විදියට ඒ ජීවත් වෙන්නේ. අපිට ඕන විදියට ජීවත් වෙන්න බෑ. අනුන් වෙනුවෙන් ජීවත් වෙලා ඉන්නේ. බුදුන් සරණ ගිය කට්ටිය විතරලු තමන් වෙනුවෙන් ජීවත් වෙන්නේ. දැන් 24 මේගොල්ලන්ට වැඩ කර ගන්නවා. එනමාර ප්‍රශ්න තියෙනවා.